ජීවිතං අනියතං මරණං නියතං ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශෝකයටපත් පින්නතුනි අද දින ඔබ හැම දිනෙකම මේ සම්බන්ධ වී සිටින්නේ ඔබෙන් සමුගෙන යන ආදරණීය මෑණියන්ට දයාබර සොහොයුරියට අවසාන ගෞරවය දක්වන්නට දින කිහිපයකට කලින් ඔබෙන් වෙන්වුණු සාවිත්‍රී දිල්කුෂා කල්දේරා මහත්මිය වෙනුවෙන් සිදු කරන අවසාන ආගමික කටයුතු අවසාන ගෞරවය දැක්වීම අවස්ථාවටයි ඔබ මේ සහභාගී වී සිටින්නේ. ඉතින් මෙවැනි අවස්ථාවක රැස් වෙන අපි ඒ පවුලේ ඥාතීන් සමග සංවේගීව බෙදා හදා ගන්න ගමන් අපේ සිත ඇති කර ගන්නා වූ කුසල චේතනා පින් සිටිවිලි ඒ මියගිය අයට අනුමෝදන් කරවීමයි අප මේ සිදු කරන්නේ. ඒ අතර එතුමිය ගත කරපු ඒ ජීවිතයේ තිබිච්ච උදාර ගතිගුණ මානව ගුණාංග අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න අවස්ථාව. ඒ වගේමයි අපේ සිත ඇති කරගන්නා වූ පින් සිටිවිලි දානමය වශයෙන් සීලමය වශයෙන් භාවනාමය වශයෙන් අප ජනිත කරගන්නා වූ කුසල චේතනා පුණ්‍ය ඵලය එමියගේ ඥාතිවරියට අනුමෝදන් කරන අවස්ථාව. අනිත් අතින් අපේ ජීවිතය ගැනත් අප ගැඹුරින් කල්පනා කරන අවස්ථාව. අපේ ජීවිතයේ අනාගත ඉරණමයි අප මේ ඉදිරිපිට දිස් වෙන්නේ. එනිසා දුර්ලභ මිනිස් ජීවිතයක් අති දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් කියන මේ කාරණා සියල්ලක්ම සන සම්පති ලැබුපු මේ මොහොතෙහි උපරිම ලෙස භාවිත කරමින් ආධ්‍යාත්මික වශයෙන් අප්‍රමාදීව ඉදිරියට යා යුතුය කියන හැඟීම ඒ අප්‍රමාදී සිටවිල්ල මේ මොහොතේ අපි ඇති කර ගන්නට ඕන. ඒක තමයි සැබෑ ලෙසම අප මෙවැනි අවස්ථාවකින් ගන්න ඉහළම ප්‍රයෝජනය. මරණය කියලා කියන්නේ දේව දූතයෙක් විදියටයි බුදුදහමේ සලකන්නේ. දෙවියන් විසින් අපට එවන ලද පණිවිඩ කරුවෙක් වගේ අපට අනාගතයේ අත්වන්න තියෙන ඉරණම මේකයි කියලා කලින් දැනුවත් කරලා අපත් මේ ආධ්‍යාත්මික දිව්‍ය තුළ අප්‍රමාදී බව ඇති කරවන්නටයි මේ ආකාරයෙන් අපට මෙවැනි අවස්ථාවක් උදා වෙන්නේ. එනිසා බුද්ධිමත් අය හැටියට අප මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන අරගෙන අපත් මේ මොහොතට පත් වෙන කලින් අපේ ජීවිතෙන් ගත හැකි උපරිම ආධ්‍යාත්මික ඵලය මිනිස් ජීවිතයේ හරය අරුත සාක්ෂාත් කරගන්නට අප අධිකන් කරගත යුතු අවස්ථාව. හාසං යෝගා වියෝගන්තා All associations end with separation. Members of the Mahasangha, grieving family members, relatives, friends, ladies and gentlemen, all of you gather here in order to pay your last respect to your beloved departed relative, Mrs. Savitri Kaldera, who passed away several days ago. When we gather at this moment, the main purpose is to share our condolences with the close relatives of the departed person. That is the first thing that we do. Especially on behalf of Mahasangha of the Los Angeles Buddhist Vihara and the devotees, I would like to convey our deepest condolences to the family members of late Mrs. Savitri Dilkusha Kaldera. And also, at this moment, we are doing meritorious activities. Offering Matakavasa to the Mahasangha, we practice generosity or dana. And also, by observing five precepts, we practice five precepts, sila or virtue, moral conduct. And also, contemplating on death, we accumulated positive thoughts as a meditation technique. And also, listening to very special verse, gatha, which consists with impermanence, අනිච්ච ප්‍රතිසංයුත්ත ගාථා වේ ප්‍රැක්ටිස් ඉන්සයිට් මෙඩිටේෂන් විපස්සනා භාවනා. Acquiring positive thoughts through these wholesome activities, we share this merit with your departed relative, Mrs. Savitri Caldera. And also, the other thing that we do here, we remember, we celebrate the great character of your beloved mom, your sister, your relative, Mrs. Savitri. You can remember her good qualities, her generosity, loving kindness, compassion, devotion to the Tripajam Buddha Sasana. Remembering these good qualities that possessed by her life, we remember, we celebrate her life. When we think about her noble qualities, we can get rid of our sorrow. Since we can understand, we can be sure that she may have a blissful life because of her good character. And also, the other thing that we do here, we learn a lesson here. Death is a place where we can develop our good qualities. When we understand the nature of our life, this is the nature of our life. We are subject to die. We are not away from death. Buddha says, everyone should reflect on that. Marana dhammom hi maranan anati toti abhinan pachaya kitambam. I am subject to die. I am not away from death. If someone can understand this reality, we get the benefits from our life. Our life is very rare. And also the Buddha Sasana, the dispensation of the Buddha is very, very rare. This is a very special moment. Shana Sampatti, the very rare auspicious moment that we have received as human beings. Having this understanding, getting the benefits of this life, we should develop our life to the maximum level. This is a very good place that we can understand our life and also we can develop our courage, our dedication to practice the Dhamma. That is a very good moment. Here we can understand the Buddha's message. It is very clear. All the doctrines that the Blessed One explained for 45 years can be summarized into three. Sila, Samadhi, Panya. Sila means virtue or discipline in our speech and behavior or practice in five precepts. Samadhi or loving kindness meditation, and Panya, insight meditation or mindfulness. Practice in five precepts, loving kindness and mindfulness. These are the qualities that we should practice to develop our mind to the maximum level. If we can practice this pattern, actually this is the real way how we face to these kind of challenges in our life. We can overcome sorrow and lamentation as a result of practicing this pattern. Especially at this moment, as a daughter, Mrs. Nilukadi Silva, you can remember your great mom's qualities, and also as sisters and brothers, you can remember your sister's good qualities, and also we can transfer these merits to your beloved departed relative. We also can develop our courage to practice the Dhamma at this moment. And also, when we live with our relatives and friends, we should do the meritorious deeds, wholesome activities. This is the real way that we should help our relatives and friends. And also, especially, you can remember your departed relatives' good qualities. If you can practice those qualities in our life, Actually, this is the real way that we can pay our gratitude to your beloved departed relative, Mrs. Savitri Dilkusha Haldera. Okay, friends, in the Dhamma, in conclusion, we should understand her good qualities, and also we should understand the nature of our life, and also we should develop our mind to the maximum level with the three disciplines, Sila, Samadhi, and Panya. At this moment, as devoted persons, you acquired a lot of positive thoughts in your mind by the power of this spirituality that you accrue through all these activities. May your departed relative, Mrs. Savitri Dilkusha Haldera, have a blissful life. May she shorten her sansaric journey and may she attain the supreme bliss of liberation, Nibbana. With that intention, let's say, Sadhu, Sadhu, Sadhu.